සුවද හමන ශ්‍රීමකරන්නේ සද හම්පද දෙවටි දෙවටි ඒ දන්තරත්නේ ලංකාවී මාලිගයේ දැන් වැඩ ඉන්නේ අපි වැද්දා මාලිගයි උතුම ශ්‍රී දළදා මාලිගයි අපි බුදුන් අපි වැද්දා මාලිගයි පෙරලි පෙරලි අපි වැද්දා මාලිගයි උත්තම ශ්‍රී දළදා මාලිගයි පිහිටුවා වැද්දා අපේ බුදුන් අපි වැද්දා මාලිගයේ